අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්තැන්න ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති පූජ්‍යපාද පිළිකල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්තා චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අන්දං ච ඒක චක්ඛුං ච ආරකා පරිවජ්ජේ විචක්ඛුං පන සේවිත සිතං පුරිස තුග්ගලං තී සදහවතුනි අද මේ ධර්ම දේශනාවට අදාළ කරුණක ප්‍රවිෂ්ඨීමට මත්ින් සම්බන්ධන පින්නතුන්ගේ දැනගැනීම සඳහා කරුණක් දෙකක් මතක් කළ යුතුයි. ධර්මස්වණී ප්‍රතිඵලයක් වශයෙන් අප අමතන සදහවත් පින්නතුන් පින්නතියන් පවසන කරුණක් තමයි ඔවුන් අවුරුදු 5ක 10ක 15ක 20ක ආදී වශයෙන් කාලක පතන් ධර්මයේ කෙළදිය ධර්මයෙන් සොයමින් සිටි බව සහ ඒ නිසාම අපි මේ කරන ධර්ම දේශනාවන් වැටහෙන බව. එනම් ආධුනික පින්නතුන්ටත් මා මතක් කරන්නේ එක ධර්ම දේශනාවක් සොයමයකට ඉක්මන් වෙන්නේ නැතුව අඩුවක් නැතුව මේ නාලිකා ඔස්සේ මේ ධර්ම දේශනාවන් ඔබට අසන්ත ලැබේවි. ක්‍රමයෙන් ඒ ධර්ම දේශනාවන් සොයමයකට යොසලිවන්තව කටයුතු කරන්න ඔබටත් මේ කරුණ වැටහෙන තුරු මා පෞද්ගලිකව හිතන කරුණක් එවගේම අපට සම්ම පුරුෂකත් ලැබිලා තිනවා. මේ ධර්ම දේශනාවල මුල් කොටස අසන්ත ලැබුන් නැති පින්නතුන් පිළිබඳව සිටිනවා. ඔවුන්ට ඒවා පසුගිය ප්‍රචාරයන්ගෙන් නැවත ප්‍රචාරයක් ගන්න හැකියාවක් පවතින බැවින් ජලිය මුල් කොටස් අල්ලලා ධර්ම දේශනා මාලාවක් පවත්වන ලෙස ඒ අනුවයි අපි මේ ධර්ම දේශනාවන් තවත් සරල මට්ටමකින් රැගෙන ඉන්නේ. ඒවා ඔබට ඉදිරියේදී සමහර විට ෆිල්ඩ් නායක හිම පිටපත් මගින් ලබා ගන්න ප්‍රමිතු සැකසෙවි. ධර්ම දේශනා 10ක් විතර වුණාම ඒවා ක්‍රමයෙන් වෙනින් සමන් වේලා ගැඹුරට යන්න කල්පනා කරන්න ඔබ ධම්මස පදා ගැනීම සඳහා. ශ්‍රී බුදු පියාණන් වහන්සේ අංගුත්තරනිකාය පිටකපතෙහි උග්ගල වර්ගයේ තුන් දේශනාකට තිබෙනා වූ පුද්ගලයන් කිවිණෙක් සම්බන්ධ කතාන්තරයක් තමයි අද මම ධර්ම දේශනාවට කැරී කරන්න යන්නේ. ඒ ගාථා පාඨයේ තියෙන්නේ අන්දං චේකක කුංච ආරක පරිවර්ජී කිය. ඔබ දන්නවා දැස නොතෙන්න කෙන අන්දයා. එකසක් තෙන්න කෙනාට අපි වචනයක් භාවිතා කරනවා. නමුත් ඒක මස්තුස් නැහැ. කන කියන වචන. මේක එකසක් කරතයි කියලා. මේ දෙදෙනා හැම විටම වර්ජනය කරන්නේ. වර්ජනීය පුද්ගලයෝ කියලා තමයි බුදු දානන් වහන්සේ වදාරන්නේ. විචක්කම් පනසේ දැසම තියෙන කෙනා ඇසුරු කරන්න ඔහු ශ්‍රේෂ්ඨ පුරුෂ පුද්ගලයේ ඔබටත් තම පිළිගන්න පුළුවන් කියලා. දැන් මේ අපට පෙනෙන මත්තමින් නෙවෙයි මේ කතා කරන්නේ. අපට පෙනෙන මත්තමින් ගත්තොත් මේ ලෝකේ දැස නොපෙනෙන අය අඩුයි. පිට සප්පේ නැති කිදාමත් අඩුයි. වැඩියෙන් ඉන්න දැසම පෙනෙන අය. ඒක බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මයේ වැටහෙනකොට ඔබට තේරෙයි මේ සමාජයේ වැඩියෙන් ඉන්නේ දැසම නොපෙනෙන අය. ඊළඟට ඉන්නේ එකසක් පෙනෙන අය. දැසම පෙනෙන අය ඉතා අඩු බව. ඒ නිසා අපි මේ එකසක් පෙනෙන අයට දැසම දීම අරමුණු කොටගෙන මේ ධර්ම දේශනාවන් පවත්වන ලබන්නේ. ඒ නිසා අපි පියවරෙන් පියවර යමින් ඇයි මේ ඇස් පෙනෙන්නේ කියලා වදාලේ, ඇයි එකක් පමණක් පෙනෙන්නේ කියලා වදාලේ කියන කරුණ මේ සූත්‍ර දේශනාව ඇසුරින් පැහැදිලි කරගන්න බලමු. කතමාච විග්ගේ පුද්ගලෝ අන්දේ. අනේ කවුද මේ අන්දියයි කියලා කියන්නේ? ඉදවික්කේ ඒකච්ඡස්ස පුද්ගලස්ස සතරූපං චක්කු නහෝති. දැන් පුද්ගලයේ කින්නව අපිට මෙන්න මෙබඳු ඇසක් නැහැ. කෙබඳු ඇසක්? අනවිකතං වා භෝගං අධිගච්ඡේය, අධිකතං වා භෝගං පාතිකරේය. ඒ කියන්නේ නූපන් ධනයක් උපදවා ගැනීමට අවශ්‍ය ඇස නැහැ. උපන් ධනයක් රැක ගැනීමට, දියුණු කර ගැනීමට අවශ්‍ය ඇස නැහැ. අන්න ඒකයි මෙතන තියෙන්නේ. එතනෙකුට මව්පිය උරුමෙන් හෝ යමක් ආකාරයෙන් ධනයක් උරුම වෙනවා. නමුත් ඒක දියුණු කර ගන්නවා වෙනකොට ඒක විනාශ කර ගමන බාසුරාවට සූදුවටව විසිරීමට දුස්. තුනත්තම් දුක් මහන්සි ක්‍රමයෙන් ධනයක් උපදවා ගන්නට අවශ්‍ය කුසලතාවය නැහැ. අනික තමයි මෙතන පෙන්නන්නේ කැසක් කියන එක. අවදාතිනවා සමහර පවුල් වලට මව්පියන් බොහොම දුක් මහන්සි ධනයක් උපයන ලබන. ඒ උපයන්නේ වෙහෙසේක වටිනාකම ඊළඟ පරපුරට නැහැ. ඔවුන් ඒවා දරුවන්ට පවරා දී පරලෝ ගියාම අර දරුවන් ඒවා රැක ගන්නවා වෙනුවට සමහරව රැක ගන්නවා සමහර දියුණු කරනවා සමහර අය අගයක් නැති අර ධනෙ නාස්ති කරලා දානවා. එතෙන් ඒක පාටි කරේවි. දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය අවබෝධය දැක්ම උන්ට නැති. ඒකෝට මෙතන පෙන්නන්නේ ජීවත් වීම සඳහා කිසියම් ආදායම් මාර්ගයක් අවශ්‍යයි ආර්ථිකය. ඒකට ලැබුණු දෙයක් නැත්නම් ඒක රැකගෙන දියුණු කර ගන්න ඕන නැත්නම් නොලැබූ දෙයක් ලබා ගන්න අවශ්‍ය කුසලතාවයක් තියෙනවා. මේ දැක්ම නැති අයට තමයි මේ එක ඇසක් කතා කරන්නේ. අපි එතන අනිත් ඇසක් කතා කරන්න ඕනේ. මේ දැසම ගැන අපි කතා කරන්නේ. ඒ වගේම ඒ පුද්ගලයා ගැන කතා කරනකොට කියනවා මෙහෙම. යථාරූපේන චක්කුණා කුසලා කුසල ධම්මේ ජානෙය. සාවජ්ජ අනවජ්ජ ධම්මේ ජානෙය. සීල ප්‍රණීත ධම්මේ ජානෙය. කන්න සුක්ඛ සප්පටිභාග ධම්මේ ජානෙය. මෙන්න මේ ආකාරයට දැනගන්ට අවශ්‍ය දැක්මකුත් ඔහුට නෑ කියලා පෙන්නවා. මොනවද මේවායින් කියවෙන්නේ? කුසල අකුසල කර්මයන් වටහා ගන්නට, ඒකට විදාගෙන තෝරාගෙන අකුසල් වලින් ඉවත් වී කුසල ධර්මයන් කරන්ට ඕනෑමක් හැකියාවක් නැහැ. සදොස් නිදොස්. නිදොස් දේ තෝරාගෙන කරන්න හැකියාවක් නැහැ. සදොස් දේ සමහත් කරනවා සදොස් නිදොස් කියන වෙනස් තෝරාගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම පහත් උසස්. මේ සමාජයේ යම් යම් ක්‍රියාකලාපයන් පහත් වේ උසස්සේ බෙදෙනවා ලබනවා. අධනෝපායන මාර්ගයන් ගත්තහම එහෙමයි. නැත්නම් ජීවන පායන් ගත්තහම එහෙමයි. මේ පහත් උසස් කියලා නැහැ Taman කැමති ජීවිතයක් ගත කරනවා. මොකක් කන්න සුක්ඛ කියලා කොහොම කලසුදු. කලසුදු කියන එකේ තේරුම යහපත් යහපත් නැත්නම් හිතකර අහිතකර කියන එක. එන මේම මෙහෙම තේරුම් ගැනීම සඳහා අවශ්‍ය එසක් වුණත් නැහැ. එතකොට ඒකට පෙන්වන්නේ කොහොමද? එහෙම ඇසක් නැති අයට අයං මුචිත පිටිබික්කවේ පුද්ගල අන්දු. මහණනි මෙන්න මේ පුද්ගලයාටයි අන්දයයි කියලා. මෙතන අපි වචනයක් ගනිමු. අර්ථයෙන් ධර්මයෙන් කරන අනුශාසන. අර්ථයෙන් කියන වචනේ ගන්නේ ආර්ථික ප්‍රතිලාභ. ආර්ථිකය සපවත් කරගැනීම. ඒ සඳහා අවශ්‍ය දැක්ම නැත්නම් දැක්මක් ලබා ගන්න ඕනේ, කුසලතාවයක් ලබා ගන්න ඕනේ. ඒ ලබාගත් ධනයක් නැත්නම් ප්‍රවේශම් කරන දියුණු කර ගන්න හැකියාව සියෙන්ත වෙනවා. ඒ දැක්ම නැත්නම් මේ පුද්ගලයාට ඒ දියුණුව ලබා ගන්න බැහැ. ඒ වගේම කුසල අකුසල කියලා කතා කරනවා යහපත් කියන කාරණාවලන්තිදී ඒ හොඳ නරක තෝරා ගන්න බැහැ. බොහෝ විට අර ධනෙන් සහ නැත්නම් නියැලෙන්නේ පිරිගෙන කාරණාවල අකුසල කාරණාවල. අන්න ඉබඳු දැක්මක් නැති පුද්ගලයාට බුදුරජාණන් වහන්සේ වදාරනවා අන්දේ කියලා. ඔබගින් අපට ආර්ථික දියුණුව සඳහා ගත හැකි උපදේශයක් නැහැ. ඔහුගෙන් අපට යහපත් සමාජයේ යහපත මෙලොව පරලොව යහපත හෝ නිවීම සැනසීම සඳහා ආයතු මඟ පිළිමන්දව ගත හැකි උපදේශයක් නැහැ. බුදුන් වහන්සේ වදාරන්නේ වලිපත් දැනපදි මොකද්ද? ආශ්‍රය කිරීමට නොවනින් තමාට සමානෙක් හෝ උසස් කෙනෙක් නැත්නම් හුදකලාවේ ඉන්න. දිරෝ වැඩනොත් අන්ද බාලයින්ගෙන් ඇසුරෙන් ලැබෙන යහපතක් නැහැ කියන එක. අන්න දැන් මේ සමාජයේ මේ කියන පුද්ගලයින් නැද්ද? තමන්ට ලැබෙන ධනය වැරදි ආකාරයෙන් භාවිතාවට වනසා ගන්නා වූ අය. ජීවනෝපාය වශයෙන් පුරාව සූදුව නරක දේවල් භාවිතා කරලා මෙලොව සහ පරලොව විනාශ කර ගන්නා අය. මෙන්න මේ පිළිබඳවයි මේ කතා කරන්නේ. එතන පැහැදිලි කර ගන්න ඕන කාරණයක් තමයි නචේව භෝගා තථා රූපය නචේව භෝගා තථා රූපේ චක්කු පුඤ්ඤානි කුබ්බති උභයස්ස කලිග්ගා හෝ අන්දස්ස ගත චක්කුනි අන්දස්ස හත චක්කුනි කතනෙමි. අනේ පුද්ගලයාට මේ දෙපැත්තම පිළිබඳව වටහා ගැනීමේ තේරුම් ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා ඔහු මෙලොව පමණක් නොව පරලොවත් වනසා ගන්නවා හෙවත් මරණින් මසු දුගතිගාමි පෙන්වලට පත්වෙන්න සිදුවෙන ලෝභයන් ද්වේෂයන් මෝහයන් වැඩි දියුණු කරගන්නා ජීවත් වෙන ත්‍යාමෙන් එයින් උන්නිස්තුම පවා හිංසර ගන්නවා කියන එක තමයි මේ අන්ධයාගේ ගමන් මඟ කියලා පැහැදිලි කරන්නේ. එමනම් අපට මේ බුද්ධෝත්පාදයේ උපන් අය වශයෙන් අපට නුවණක් දීලා තියෙන ලෝකේ බලන්ට හිත මෙහා සාමාන්‍යයක් දීලා තියෙන මෙන්න මේ අන්ධයින් වගේ ක්‍රියා කරලා තමන්ගේ ජීවිතේ වනසා ගන්නක නෙවෙයි. ඒ අන්ධ භාවයෙන් ගොඩේ නැත. ඊළඟට උන්වහන්සේ පැහැදිලි කර වදාරනවා. කතවාසි භික්ඛුවේ පුද්ගලයා එක් චක්කු. එකක් තියෙන පුද්ගලයා කවුද? උගෙන කතා කරන කොටත් තියෙනවා. අර වගේම වෙනස් ආකාරයක පැහැදිලි කිරීමක්. ඒක ඔබට පුළුවන්කමක් තියෙනවා. ඒක පාලි පාඨයේම අරන් බලගෙන ඉඳලා තියෙන. ඉදවික්‍රී එකක්ෂ පුද්ගලස්ස. තථා රූපං චක්කුං හෝති. යම්බදු නොනකින් නොලැබුණු භෝගයක් ලබා ගන්නේද? ලැබුණු භෝගයක් වැඩි දියුණු කරගන්නේද? එබඳු නෝනක් කොහොමද තිබෙනවා? නමුත් අර දෙවෙනිය සමට භාවිතා වෙන්නේ නැහැ. ඒ කියන්නේ සාවජ්ජාන වජ්ජ අපි කතා කරපු වචනෙන් ගන්නවා නම් සිංහලෙන් අපි කතා කරනවා මේ වචන ටික ඩයලෙක්ට් කතාවක්. සවජ්ජනවජ්ජ හීනපනිත කන්නසුප්ප আদি වශයෙන් සඳහන් කරපු කාරණා කුසල අකුසල උත මොන හොඳින් හොඳින් හෝ නැති පින් හෝ පරිම පවෙන් නැහොත් එදඳු වලට ධනෙ උපයා ගන්න පුළුවන් කමක් තියෙනවා. නමුත් ධනෝ සායන මාර්ගයේදී ඔහු භාවිතා කරන ක්‍රියා මාර්ගය හරිද වැරදිද පින්ද පවුද කියන කාරණාව පිළිබඳ සැලකීමක් වෙන්නේ නැහැ. දැහැමින් හෝ නොදැහැමින් ධනෙ උපයන ලබනවා. අන්න එහෙම මෙලොව පමණක් ආර්ථික වශයෙන් යහපත් කරන යහපත් කරගන්න වෙරදරන ඒ වෙරදරීමේදී අර දැහැමිව ධනෙ උපයීම කියන ධර්මතාවය අතහැර දමනවා. ඒවා පින්පව් මෙලොව පරලොව අන් අයට අයහපත ආදී මේ පිළිබඳ සැලකීමක් නැතුව ආත්මార్థකාමී වෙන පුද්ගලයින්ට පුද්ගලයන් යන්තම බුදුරජාණන් වහන්සේ මෙතන පැහැදිලි කර වදාරන්නේ එකසක් ඇති කියලා. අතාපරායන් අක්කාතෝ එක චක්කුච පුද්ගලෝ ධම්මා ධම්මෝ සසතෝ ධම්මා ධම්මේන සසතෝ සතෝ භෝගේ භෝගානි පරියේසති ධම්මා ධම්මේන ධර්මෙන් හෝ නොධර්මෙන් සතයෙන් කපටිකමින් මේ භෝගයන් හොයන ලබනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මතාවයන් තුළ මේ මඟ අනුමත කරන්නේ නැහැ. හේතුව ඔහුට මෙලොව වශයෙන් පෙනෙන මත්තකින් සෞභාග්‍යයක් තිබුණා වුණාට ඔහු ඇතුළතින් තියෙන පුද්ගලයේ ඔහු පරලොව වනසගන්නවා ඒ නිසා. එන මෙතෙන්දී අපට මේ පිළිබඳව මෙහෙමත් කතා කරන්න පුළුවන්. සමාජයේ සුරාවට සූදුවට නැඹුරු වෙනවා, නැඹුරු කරන ලබනවා. සමහර රැකවලුත් ලබා දී තිබෙනවා. නමුත් අපි බුදු සමයේ පෝෂණය කරන අනුකම්පා ව්‍යවස්ථාවක් තිබෙනකත් පස්සේ අපිට මේ ආර්ථිකයේ පමණක් ජය ගැනීම කියන තැන ඉඳලා සමාජයට අනුශාසනා කරන්න බෑ. අධ්‍යාත්මිකයක් පරිඥාණයටපත් නොවන කාර්යයෙන් තමයි ආර්ථිකයේ ජය ගන්න අවශ්‍ය කියලා පෙන්වලා තියෙන්නේ. එතකොට එහෙමනම් අපිට පුළුවන්කමක් තිබෙනවද ඒ ආර්ථිකයේ සවිමත් කරගැනීම සඳහා සුරාව හෝ සූදුව හෝ වෙනත් දුරාචාරයන් හෝ නීතිගත කරන්න ඒකට ඉඩ දෙන්නට පුළුවන්කමක් නැහැ. මේ රටෙහි 70%ක් පමණ වන බෞද්ධ ජනතාව නියෝජනය කරන්නේ උන්වහන්සේලාට ඔවුන්ට නායකත්වය දෙන්නේ මහානායක සංඝයා වහන්සේ. උන්වහන්සේලා මේ සාමාන්‍ය පුද්ගලයෙක් වගේ දැනට එකක් අතේ තියාගෙන හතරවමකට ගිහිල්ලා විරෝධතා ප්‍රකාශ කරන එකක් මේ කවදාද? උන්වහන්සේලා හැවම එකතු වෙලා ලිපියක් මගින් දැනුම් දෙයි මේ දේවල් අපේ අධ්‍යාත්මිකට අහිත කරයි කියලා. විරෝධා ව්‍යාපාරයක් නොපැවුවත් වූවාට ඒ මගින් දැනගන්න ඕන උන්වහන්සේලාගේ නියෝජනයේදී බෞද්ධින්ගේ නැත්නම් සුරාවට සූදුවට දුරාචාරයට එකඟ නැති අයගේ මතයයි කියන්නේ. එම තේරුම් අරගෙන එවඳු දේවල් නීතිගත කරන්නේ යන්නේ වලකින්ද? අපේ ගම්මත සමාජයේ ලස්සන වචන තියෙනවා. කන්න හිතනහම කබරගයක් සලගයා වෙනවලු. කබරගයා කියන්නේ විෂම සතෙක්. ඌ කවදාවත් මිනිස්සු ආහාර කරන්නේ නැහැ. සලගයා ආහාරයක ගන්නේ හොඳයි කියනවා නම් ඒ අහිංසක සතෙක්. නමුත් අපි කියනවා ඒ අහිංසකෙක්. එතකොට අර යහපත් පැත්ත වශයෙන් පේනවා කියන එක තමයි මේ පෙන්වන්නේ. අන්නේ වගේ යම් යම් ප්‍රතිලාභ බලාපොරොත්තු වෙන අය නැත්නම් ඒබඳු දේවල් පිළිගැනීමක් නැති අය මේ සුරාව සූදුව නැමැති කබරගය තලදුවෙක් කොට පෙන්වන්නට පුළුවන්. නමුත් තේරුම් ගන්නට වෙනවා කබරගයමයි. ඒ වැඩවල අපිට වචනයක් වදන්න තියෙන්නේ එකසැත්තන්ගේ වැඩ කියලා. වෙනන මත්තෙන් මෙලව බොහොම දිස්මියට තියෙන දිස්සෙන්ට. නමුත් අදලසින් පරිහානියටපත් වෙන්නේ. අපි යමක සමාජ ශාලාව වෙබඳු තිප්පලවල් කියලා. ඒවට බෝධි පූජා තියන්න යන අය නැහැ. බෝධි පූජා තියන්න යනවා නම් විහාරස්ථානයකට. අර වගේ තැනකට යන්නේ ඉහි ඇතුළත පවතින අර පික්ෂුරාව සූදුව සහ තවත් දුරාචාරයන්. එතකොට තම මිත්‍යාචාරයන්. පවත නැඹුරු වෙන සැත්තම්. එතකොට මෙන්න මේවා ගැන බෞද්ධ රටක ඉබදු දේවල් ප්‍රාත්මක කරන් යන හිතන්ට එතන තමයි තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ ඒගොල්ලෝ ප්‍රියාවකට යන්තෙදි නොදිය යුතුයි කියලා. ඇතැම් විට කියන්න පුළුවනි එහෙම. ඒ උගුලක් කියන සතා ගැන අහලා තියෙනවානේ. ඒ සතා ගැන කතා කරනකොට තියෙන්නේ ඇති කිහිල් සතු උගුල වගේ කියන කතා. ඒකෙන් කියන්නේ මොකක්ද? අලි ලස්සන සිද්ධියක්. ඇතිකිහිල් කියලා කියන්නේ කෑවහම හිර වෙන අපහු දාන්න බැරි කරදරයක්. නමුත් උගුදුව කියන සතා එක දැක්කම දැක්කට කන්නේ නැහැ. ගහලකට ගියාට කන්නේ නැහැ, ගහට නැග්ගට කන්නේ නැහැ කියලා කියාන කියාන විහිල් අන්තිමට කාලාමාරිය වටෙනවා කියලා කියනවා. ඒ වගේ ඉතින් මේක විදේශිකයින් සඳහා පමණයි කිව්වත් අන්තිමට යන්නේ ඔවුන් ගැටෙනු ගත්තාම මේ විනාශය නම් අපට අන්දයින් වැඩි කරන මාර්ගකට අනුමැති දෙන්නට බෑ. එක සැත්තන් වැඩි වෙන මඟකටත් අපට අනුමැති දෙන්න පුළුවන් කමක් නැහැ. මේ නිසා මේ වැරදි දේවල් නිවැරදිකට පුළුප්පා පෙන්වන්නට දරන උත්සාහයට වඩා වැරදි දේවල් වැරදි වශයෙන් පිළිගන්න තරම් ඥානයක් ඇති පුද්ගලින් බවට පත් වෙන්න වෙනවා. ඔය සමහර බම්බද විහාරයේ ලස්සන වදනයක් තියෙනවා තවත් ගොරක දඩමස් කරන්නත් පුළුවන් දඩමස් කරක කරන්නත් පුළුවන් කියලා. දඩමස් දෙන්නේ නීති විරෝධී. එතකොට ගොරක කියලා කියන්නේ නීති විරෝධී නෑ කියලා වෙනවා. ගොරක නීති විරෝධී නෑ. අමාරු දාන්ත උනන් ඒක දඩමස් කරන්නත් පුළුවන්. අන්න ඒ වගේ. මෙතෙන්දි මේ වගේ වැඩකදී ගොරක දඩමස් ගොරක කරලා පින්නන්න කලබල වෙන්න අවශ්‍ය නෑ. බෞද්ධ ජනතාවට දැසක් ඇති අයට නැත්නම් යම් නුණක් ඇති අයට මෙවයින් සිදුවෙන හානිය වැටහෙනවා. ඒ නිසා ඔවුන්ගේ අනුමැතිය ගන්න ලැබෙන්නේ නැහැ. ඒබඳු ක්‍රියාවන් කරන එක ජාතියම තවදුරටත් පරිහානිය කරා ළඟා කරන්න, අගාධිය කරා ළඟා කරන්න. ඒ නිසා අපි තේරුම් ගන්න වෙනවා මේ සමාජයේ ජීවත් වෙනකොට ජීවත් වෙන්න අවශ්‍යයි. ඒ ජීවත් වීම සඳහා සම්මා ආජීවයටයි සම්මත ආරියස්ථානික මාර්ගයේ පූර්ව භාගයක ප්‍රදාරි සම්මා ආජීවයේ කියන වචනෙන් පෙනෙන මොකට ඒක වල නම් පහක්. ඒ වයින් වෙන්නේ කර්මාන්තයක් කරගන්න උන. එතකොට ඒ ආර්ථිකයක් පිටත් වෙන සමෘද්ධිමත් වෙනවා. ඒක කිරීමේදී අර ලෝභ දේශ මොහයන්ගේ වැඩි වීම අධ්‍යාත්මික පරිහානිය කිරිට සිදුවන්නේ නැහැ. සිදුවන්නේ නැතිනම් උන්ට එහෙම වුනහම දිවිනියක් වෙනවා. නමුත් කෙබඳු දෙයක් ගැන සැලකීම නොවි සල්ලිනතෝ කොහොමද හාමුදුරනේ ජීවත් වෙන්නේ කියලා කියනවා. එමෙ නැත්නම් සල්ලි තියනවා නම් මොනවද කරන්න බැරි කියලා කියයි. ඔක්කොගෙන මත්තමින් මෙහෙම වෙන්න පුළුවන්. නමුත් කල්පනා කරන්න. මේ ජීවන රටාවේ අපි යම් යම් කාරණා සඳහා ආස්වාදයේ යොදාගෙන ලබනවා. කර්මික්සේ ලම්බදුවේ ආස්වාදයේ දක්වනවා. පරිහිත බවටපත් වෙනකොට බයිසිකලයකට තවද කරනවා. මේ විදිහට මේ සමන්ත ආස්වාදයේ ළඟා කර දෙන ක්‍රම යන් හොයාගෙන ලබනවා. නමුත් මේ සියල්ල අහිමි වෙන. මේ සියල්ලෙන් ආස්වාදය ලබන්නට බැරි වෙනකොට ජීවිතේ නම. ඒ වගේම සුරාවෙන්, සූදුවෙන්, දුරාචාරයෙන්, මුදල් හදල් වලින් තවත් කාමීත්‍යාචාර ආදී මොනවායින්වත්. ධනෙයි මේ මොකක්වත් පරිහරණය කරන්න බැරි අවස්ථාවක්. එතකොට ඔහුගේ හිතේ පවතින්නේ දැස් අන්ධව අනුගමනය කිරීමෙන් කරගත්තා වූ පාපකාරී ජීවිතයක් නම් ඔහුට හිමි. එහෙම නැත්නම් පිටින් පෙනෙන උපේතරවටි බාහිර වශයෙන් ධනවත් ඇතින්ද මෙන් ඇතුළතින් දුරාචාර සම්පන්න ක්‍රියා කරලා එක්රැස් කරගත් ධනයක් නම් ඔහුට තියෙන්නේ. දැන් බුදුන් වහන්සේ වදාරන්නේ මොකක් කරගන්නවා කියලා දේයයි. තේයන කූටකම් මේන මුසාවාදේන චූපයන් කුසලා හෝති සංඝතුං කාමභෝගීච මානවා හිතෝසෝ නිවයං ගන්වා හේත චක්කුසඤ්ඤති. තේයන පරිදි ආකාරයෙන් කූටකම් මේන කපට කෛරාටිකකම් මුසාවාදේන දෙරුවෙන් එන්නේ සුරාව සූදුව සහ දුරාචාරය වෙන කාරණා ගත්තම මේ වයින් නිමේදි වෙන්න පුළුවන්. සාධාරණ ක්‍රමයක් කියලා ඇති දෙනවද? ඒගොල්ල මිනිසුන් තමන්ගේ මිනිස්කම අහිම කරගෙන මොකද කරනවා පෙන්වන්නේ. ඒක චක්කු නිරයන් ගන්නවා. නිරයට ගොස් නිරයට යන්න පාර හදා ගන්නවා. ඒ කියන්නේ එකස් පුද්ගලයා වෙනසෙනවා කියලා පෙන්වන්නේ. මිනිසා තේරුම් ගන්න. මේ සමාජයේ අපිට පරිපූර්ණ වෙනවා වූ කිසියම් සදාචාර ධර්ම පද්ධතියක් පවතිනවා. මේවා ඉක්මවා යමින් යම් ආකාරයකට විකෘති මනස් ඇති අය. නිත විකෘති ආසාවන්ට ප්‍රිය අය. පුරාව සූදු දුරාචාරය වැනි දේවල් නීතිගත කරනවා. එහෙමත් නැත්නම් තවත් තියෙන ගබ්සාව නීතිගත කරනවා. නැත්තම් ඇතැම් බටහිර රටවල තියෙන ආසේ සමලිංග ජීවිත නීතිගත කරන්න ඕන. මේවා මොනවා කරන්න ගත්තත් මේවා එකස් පැත්තන්ගේ වැඩ. මොකද මේවා ඇතුළත පවතින පිටින් පෙනෙන ආස්වාදේ වුණාට රාග දේශ මොහයන්ගේ වර්ධනය, අකුසල් වර්ධනය, පාප කර්මයන් වර්ධනය. ඒ නිසා අපිට මේ අනාගතයට බලපාන යම් කාරණා ස්ථාපනය කිරීමේදී නීතිගත කිරීමේදී වරක්නව දෙවරක්නව තුන්වරක් සිතා බලන්ත වෙනවා. ආපසු ගන්න බැරි, ආපසු හදන්න බැරි අරදි කරනවට වඩා ඒවා නොකර ඉන්නේ කොහොඳයි කියන එක. ඒ නිසා අපි තේරුම් ගන්න අවශ්‍යයි මේ කාරණේදී එක ඇත්තන් මේ කටයුතු කළ යුතු නැහැ. පාලක පන්තියට පහළට ඉන්න සියලුම අය ගොවියා, වෛද්‍යවරයා, විද මහත්මයා, තරුණයා ආදී වශයෙන් ඕනෙම කෙනෙක්. නමුත් මේ සත යන අත කියලා දෙන්නට කියනවා. සමාජය යන අත කියලා කියනවා. ඒක අභිවේගී භාවයක් පවතිනවා. අසාමාන්‍ය සමුදල් අවශ්‍ය භාවයක් පවතිනවා. අනේ බුදු තත්ත්වයන්ගේදී මේ දහම් අවවාදී සානුව හික්මන මනසක් නැති අය සදාචාරයේ පහත දානවා. සාලා මුදල්ම කියන තැනට ගිහින් ඒෝපයාස අපයා ගන්නක අර තියෙන හේතචක්කුමාව. අකුසලිනුවක් කමක් නැහැ කියන තැන තේනවා. ඒකට සිංහල ව්‍යවහාරයේ තියෙන එක තමයි බල්ව මරහරි සල්ලි කියනවා නම් සල්ලි කියලාන්නේ කියන එක. නමුත් බුදුසමීට පෙන්වන්නේ උන්වහන්සේව දරන්නේ බාහා බල පරිචිතේ ප්‍රේදාවක් පිටිය ධම්ම කියලා ගම්මලද්දී. බෑති වීරියෙන්, පහු බල වීරියෙන්, වෙහස මහන්සියෙන්, බැහැමින් බැහැම ලද්දයක්. එකවත් කාටවත් හානියක් විනයක් කරන දෙයක් නොවිය යුතුයි. තවත් කෙනෙක් අමාරුවේ දාන, තවත් කෙනෙක් විනාශයට පත් කරන දෙයක් නොවිය යුතුයි. අනිවොදු තත්ත්වයන්හිදී අපට මේ සමාජයේ මේ අපි ඇස් ඉදිරිපිට මේ තියෙන ආර්ථිකය වනසාගෙන තමන්ගේ ජීවිතය වනසා ගන්නා වූ අන්ධයින් සිටින බවත් පාප කර්මයන් පිළිබඳ සැලකිලිමත් නොවී කොයි පැත්තෙන් හරි දැනවත් වෙනවා නම් හොඳයි කියලා යහපත් දේ සහ අයහපත් දේ කියන ධම්මේන ධම්ම අධම්ම කියන දෙකම පෙන්නනවා. හොඳින් හෝ නරකින් කියන්නේ එහෙම කරන්න ගියාපුවම රූප ධනිය තියෙවි. නමුත් ආපහු සැනසෙන්න මං කාරණා නැහැ. ඔහුට ඔහු විහඤ්ඤත නැත්නම් වෙනසෙනවා කියලා කියනවා. ඒ නිසා ජීවත් වෙන්නට ගිහිල්ලා තමන් එක ප්‍රතිපුද්දලෙක් ලෙස කටයුතු කරපු ජීවිත අවසානයේ දුකටපත් වෙනවා. තමන්ගේ මිනිස්කම අනසා ගන්නවා නම් ඒ අපි ආයුතු මගක් කියලාද පැහැදිලි කරන්නේ. අනේ නිසා බුදුන් වහන්සේ වදාළ මෙන්න මේ අන්දන්ත ඒකටක් කුංච කියන ගාථාවෙන් කියන්නේ අන්න ඒක තමයි. ඔවුන් අපි පරිවද්දේ ඔවුන්ගේ ඇසුර, ඔවුන්ගේ උපදෙස් අපි පිළිගන්න පැවිය යුතුයි. ඔවුන් අපේ මෙලෝ යහපතට, පරලෝ යහපතට කරුණ සලසා දෙන අය නෙවෙයි. ඉතින් ඔබ කල්පනා කරලා තේරුම් ගන්න, එහෙමනම් මේ සමාජයේ මේ ආකාරයේ සංවිය සහායකත්වය කොච්චර ඉන්නවද? අන්න දෙන්නේ එක්ක යනවා අපි. පතමෝසුදික පුද්ගල දුචක්කු. ඉදිරික එකච්චස්ස පුද්ගලස්ස සතාරූපං චක්කු හෝති. ඇහත් තියෙනවා. කොයි වගේ ඇහත්ද තියෙන්නේ? අධිගතං අභෝගං අධිපති අධිගච්ඡේ. අධිගතං අභෝගං හොයාගත් ධනයක් නැත්තම් ඒක පරිස්සම් කරගන්න. දියුණු කරගන්න. නූපන් ධනය උපදවා ගන්න. ආධිගතං අභෝගං. නූපන් ධනය උපදවා ගන්න. උපන් ධනයක් නැත්තම් ඒ වර්ධනය කරගන්න. මේ සඳහා තමයි ඔය මෞපියන් දරුවන් පාසලට යවලා අධ්‍යාපනයක් ලබා දීලා වෘත්තීය මට්ටමින් දක්ෂතාවය බවට පත් කරන්නේ. මේ සමාජයක හුඟක් අයගේ සේවාවන් අවශ්‍යයි. හැමදෙනාම හැමදේම දන්නේ නැහැ. වෛද්‍යවරයා තමයි වෛද්‍ය කර්මය දන්නේ. ඔහුගේ සේවාවන් ණයට අවශ්‍යයි. ඉංජිනේරුවා තමයි මේ සේවාව දන්නේ. ඔහුගේ සේවාවන් ණයට අවශ්‍යයි. අනෙමගේ විවිධ ක්ෂේත්‍රවල ප්‍රයෝජන මිනිසාට අවශ්‍යයි. එක පැත්තකින් යමක් ඉගෙන ගත්ත පමණින් ඔහු ඒ දැන දන්නවා. උනාට අනිත් දේවල් දන්නේ නැහැ. එනම් ඔබට සිදු වෙනවා අනිත් දේවල් ලබා ගන්නට අපලන් දැනුමක් ළඟට යන්න. රූපේන සපේන ධනීට පස්සේ යන්න ඒ විදිහෙන් අන්නයකට දෙන්න වෙනවා සමන්ත අවස්ථාවක් ලබා ගන්නට. ඒ නිසා මේ සමාජයට අවශ්‍ය කරන්නා වූ සියලුම පහසුකම් දැනුවත් වීම. එක එක පුද්ගලයා තමන්ගේ දක්ෂතාවන් වැඩි දියුණු කරගන්නට. අන්න මේකට තමයි ලෞකික වශයෙන් කුසලතා කියලා. කුසලතා පිළිබඳව එහෙම වුණාම ඔහු සමාජයට අවශ්‍ය පුද්ගලයෙක් වෙනවා. පුද්ගලයෙක් ඔහුගේ මෙහෙවරට අවශ්‍ය මුදල ඕන තරම් ලැබෙනවා. ඒක තමයි නූපන් ධනය උපදවා ගැනීමට පුළුවන්කම. උපන් ධනයක් නැත්නම් එය අපහු ආයෙත් අර අංගෙක් ක්‍රියාකට වනසා ගන්නවා වෙනවා. තේ රැකෙන වැඩි දියුණු වෙන සමූපයන් සඳහා ආයෝජනය කරන්න තරම් හැකියාවක් තියෙනවා. එතකොට ඒ පැත්ත ගත්තහම අර්ථය කියන පැත්ත. තවත් පැත්තක් තියෙනවා ඊට පස්සේ. ඒ තමයි යම්මත නෝනකින් නොලැබූ භව ලවන්නේද ලැබූ භව වැඩි දියුණු කරගන්නේද බෙබදුව සබ්ද යම්මත නෝනකින් කුසල කුසල් තේරුම් ගන්න අකුසල් වලින් ඉවස්ති මේ හැකියාවක්ද සදස් නිදස් දේ තේරුම් අරගෙන නිදස්ති අනුගමනය කිරීමේ හැකියාවක්ද ප්‍රසස් පහත් ඉසස් දේ වටහාගෙන කුසස් දේ අනුගමනය කිරීමේ හැකියාවක්ද කළු සුදු කියන එකේ තේරුමත් කළු කියන අරපත් නැත්නම් අහිතකර හිතකර දේ තේරුම් අරගෙන හිතකර දේ අනුගමනය කිරීමේ හැකියාවක්ද කියන මේ කාරණා ටික සම්පූර්ණ අනුගමනය කරන්න පුළුවන් නම් එතන නෝනක් කොහොමද පවතිනවා නම් අයං උච්චති දික්කේ පුද්ගලෝ දික්ඛක්ඛ බුදුරජාණන් වහන්සේ කියලා දානවා ඒ මේ ධර්මතාවය මොකක්ද දැක්කන්නේ පැවිදි සමාජයකට අදී සමාජයකට මේ සමාජයේ ජීවත් වෙනකොට එමනම් අපිට බුදුරජාණන් වහන්සේගේ අවවාදය අනුශාසනාව වන්නේ දැස් එක්ක ජීවත් වෙන්න. ඒ දැස් එක්ක සම්භාව්‍ය ජීවත් වීම සඳහා අපට තව උදව් වෙන උපකාර වෙන කරුණක් තියෙනවා. ඒ කර්ම පිළිබඳ අවබෝධයක් නැතිකම තමයි ඔය එක එක්ස්පෙක්ටික් සහම් දෙකක් හප්පෙන්නේ. මුලින්ම තවතිනවා කර්ම නියමය කියලා. මේ නියම ධර්මතාවයේ පවතින කරුණින් පෙන්වන්නේ අස්සන්න යම් ආකාරයක දිනුව අස්සන්න වැටුරු ඉදඳුම අස්සන්නක් හිමිනායි කියන එක. ඒකමෙන් තේරුම් ගන්න ඕන කරුණ. ඒකට සාදි සංවපතේ ජීජං සාදි සංහරතේ කලං කියලා කියනවා. මේ කතා කරන බීජ වැපරීම කියලා කියන එකෙන් කියන්නේ ඒ ගෝතන කතාවක් තියෙන්නේ නේ. ජනෝපායන සඳහා හෝ වැරදි මාර්ගයක් අනුගමනය කළොත් ඔබට ලැබෙන්නේ ඵල. ජනෝපායන මාර්ගයක් සඳහා යහපත් ආයෝජනයක් කළොත් ඔබට ලැබෙන්නේ ඵල. දැන් බලන්න මේ විරෝධී වශයෙන් දානානය කරන අද්‍රව්‍ය වෙන දේවල් රහසිගතව නීති විරෝධී ලෙස සකස් කොට විකුණමින් විතායිත්මෙන් ධනෙ ලැබෙනවා. නමුත් නිබඳු ක්‍රියාවන් වලදී සාධාරණයක් නැහැ. සර්වකාරීත්වයක් තියෙනවා කම්ටි කණ්ඩායම තියෙනවා. ඉදි ඕන්නේ කල්ලි කණ්ඩායම ගැටළු ජයගන්න භාවිතා කරන්නේ ආයෙත් මේ සියලු සාධාරණ නෙමෙයි අවි. එනිසා මේ කල්ලි කණ්ඩායම මේවා නිසා විතායිත්මෙන් ධනවත් වී විතායිත්මෙන් තමන්ගේ ජීවිතය අහිමි කරගන්න. මිනිහාට යන්නේ කොහෙද කියන පිළිබඳව මේ ගාථා දෙකෙන් සඳහන් කරලා තියෙනවා. පිටක කුසන්නේති. එක ස්පොක්කලියක් දැනසිනු ලබනවා. ඒ වගේම අනිත් පුද්දලයක් දැනසිනවා කියන එක. දැස නැති පුද්දලයක්. ඒ නිසා බුදුසමය කරුණ පැහැදිලි කරමින් සමාජයට පෙන්වා දෙන ලබන්නේ කොහොම හරි ජීවත් වෙන්න තියෙන එක නෙමෙයි. ජීවත් වීමේදී තමන්ගෙන් තමන් ගන්න තමන් දක්ෂතාවන් සතු හැකියාවෙන් සමාජයට මෙහෙවරක් කොට ඊට ගැලපෙන සාධාරණ වැටපක් උපයාගෙන සැනසින්නේ නිදා ගන්නට පුළුවන්. බයෙන් සෝකෙන් තොරව ඉන්නට පුළුවන්. නීතියේ හරස් වේද කියන බියෙන් තොරව ඉන්නට පුළුවන්. කියනතු මරණයටපත් වෙන්නට පුළුවන්. මෙවදු ආකාරයේ ප්‍රමෝපාය භාවිත කරන්න කියන එක තමයි බුදුහමෙන් පැහැදිලි කරන ලබන්නේ. මෙන්න මේ කාරණාවේදී අපි තේරුම් ගන්න ඕන කරුණක් තියෙනවා. කුමන්ත ජීවනෝපාය සඳහා බුදු සමය අනුමත කරන ලබන්නේ. ඒ කාටවත් හිරිහැරයක් විනාශයක් අපරාධයක් කරන දෙයක් නොවේ. කතාවකට. අලංකර කරන රාජ්‍ය සේවය. සේවා වශයෙන් අධික ලාභ සහ පරිරාතකමින් තොරව අවශ්‍ය ප්‍රමාණයට ලාභ උපයන කරන ලබන යහපත් වෙළෙඳාම්. සමාජයේ අවශ්‍ය ආහාර නිපදවීම සඳහා කරන ලබන කුසිකාර්මික කටයුතු බොයිතෙන් සහ තවත් නොයෙකුත් රජය සේවය තවත් ඇත්තක් සහ දැන් අලුතින් එකතු වී තියෙන මේ දියුණුවන තාක්ෂණයන් සමඟ කිසිදු ආකාරයේ කාටවත් කරදරයක් කිරීමක් නොවන උදව් උපකාර කරන තුරන් වෘත්තීන් ඕන තරම් දී වෙලා තිබෙනවා. ඒවායේ සේවාව සොයා එන අනන්ත සිටිනවා. හැමෝම මේ පිළිබඳ දැනුවත් නැහැ. යම් තාක්ෂණයක් කලින් සමාජයට හඳුන්වා දෙන විට පැරණි සමාජයේ පිළිබඳ දැනුවත් නැහැ. නමුත් ඔවුන්ට ප්‍රයෝජන ගන්නට බාධාවක් නැහැ දැනුවත් ඇත නිසා. වෙනස් වෙන සමාජයේ තවදුරටත් යම් සොයා ගැනීම මත ජීවිතේ පහසු වෙනවා. ජීවිතේ පහසු වෙන මෙවදු කිසිදු ක්‍රියාවලියක් අනුගමනය කරන්න එපා කියලා බුදු සමය පැහැදිලි කරනවා. ඉවනම් ඒ එතනදි මොකද සිදු වෙන්නේ? ඇස් දෙකක් ඇති ආකාරයෙන් කටයුතු කරන්න ඕනේ. අවදාන ශාස්ත්‍රණ දිනය වශයෙන් ඇස් දෙකකින් කටයුතු කරන්න මේ සමාජයේ කියලා දෙන්න වෙනවා. වැඩ කරන අය වශයෙන් ඇස් දෙකකින් බලා කටයුතු කරන්නට දරුවන්ට උගන්වන්නට වෙනවා. දරුවෝ පුරුදු වෙන්න වෙනවා. නමුත් ලෝක පාලක ධර්ම කියන වචන දෙකක් සමාජයේ භාවිතා වෙනවා. ලෝකය පාලනය වෙනවා කියලා කියන්නේ ඒක. ලෝකේ පරිහානියට පත් වීම වලදී යහපත් පැත්තට පාලනය වෙනවා. අපි එකට කියනවා හිදියපත් කියලා. එමත් නැත්නම් මේකට සිංහලෙන් කියනවා පාපයට ඇති ලැජ්ජාව සහ බය. සෑම හදවතක් තුළ තිබිය යුතු දෙයක් වශයෙන් තමයි අප දකින්නේ පාපයට ලැජ්ජාව සහ බය. ලැජ්ජා නම් එතෙන්ද පැහැදිලි කරවන්න ලබන්නේ කරුණු කීපයක් නිසා තමන්ට අපහාස වෙනවා. ඒ වගේම දඬුවම් විඳින්න සිදු වෙනවා. නොපිරුණත් පරලෝදී දුගති ගාමීෙන් සිදු වෙනවා. එනිසා මේ සමාජයට අවශ්‍ය කරුණ විද්‍යාස් ඇති පුද්ගලයින් ඇති කිරීම සඳහා අපි වෙනත් සූත්‍රයකින් උක්තා ගනිමු. අත්තානුවාද බය යම් වැරදි ක්‍රියාවක් කළාම කාට හරි දරුවෙකුට හෝ අසාධාරණයක් එහෙම නැත්නම් තවත් තරපුරකට තරපුරක් අමාරු දාන ක්‍රියාවලියක් තමන්ගේ හදවත වෙන කවුරුත් අවශ්‍ය නැහැ. තමන්ගේ හදවත තමන්ට නිදා ගන්න දෙන්නේ නැතුව තමන් වදේට පත් කරනවා. බලන්න ඉදන් වැරදි කරපු පුද්ගලයෝ සැනසෙන්නේ ඉන්නවද කියලා. පොත්පත්වල සඳහන් කරන්නේ ඉබඳු ප්‍රශ්න ඇති කර ගන්නා වූ එක් සුදු මැලි වී යනවා. ඒ සුදු වී යනවා. අපලට මහලු වී යනවා කියලා. එතන ඇතුළත තියෙන දැවීම දුක් වෙනත් වෙනවා. එනිසා ගැඹුරු දහමක් වගේ තමයි තමන්ගේ හදවත තමන්ට දුස් කියන කටයුතු නොකර ඉන්නට වෙන අත්තානුවාද බයෙන් නිදෙන්න. පරානුවාද බය. සමාජයේ පිළිගත් සම්මුතිය පවතිනවා. ඊට එරෙහිව යන්ත යාම තුළ සමාජයක් අපට දොස් ආරෝපණය කරනවා, දොස් ප්‍රස්තියන ලබනවා, අපහාස උපහාස කරනු ලබනවා. ආත්ම ගෞරවයක් ඇති පුද්ගලයෙක් වශයෙන් මේ පරානුවාදය ලබන්ට අකමැති වෙනවා. තමන් එහෙනම් කරන්න ඉස්සර වෙලා යම් දෙයක් මේක කරාම තමන්ට මේ සමාජයෙන් අපහසු පහසු වෙන්න සිදු වෙයි නේද කියලා හිතෙන්න වෙනවා. ඒ වගේම අධිකරණයක් නීතියක් තියෙනවා. ඊට මෙහා පැත්තේ සමහර විට නීතිය වගේ සමහරව භාවිත කරනවා නීති අනුකූල වුණා. දණ්ඩ දඬුවම් මෑතදී සිදු වූ සිදුවීම් වල අපේ අවධානය යොමු කළොත් විශේෂයෙන්ම ඔය විවිධ තැන්වල සිදු වුණා වූ මිනීමැරුම් කරපු අය සියලු දෙනා අහු වුණා. ඔවුන්ට කල්පනා වුණා නම් මේ දේවල් කරලා අපිට ගැලවිලා ඉන්න වෙන්නේ නැහැ කියලා. එනං ඒවල් කරන්න හැමෝම එතෙන් මිට ඉදදු දේවල් වලට සම්බන්ධය වැරදි කරුවන් බවට ඔප්පු වෙනකොට හසු වෙනකොට ඒකේ තීරණයට දෙන්නවත් වෙන නැත්නම් මුදි දේවල් දරවල සියල්ල විනාශ වුණා. පරානුවාද දණ්ඩ තවත් විහාට දනවන තිබෙනවා. ඒ වගේම මේ කාරණා කටයුතු වල පවතින කුමන්ද ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය කලිගැනීම මෙන්න ඇස් නැති අයගේ වැඩ මේ නම් ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ ඒ අසන්දරිය උන්නේ. එතකොට බුදුන් වහන්සේ වදාරනවා දුක්ගති බිය කියලා කක් තියෙනවා කියලා. මෙසේ තමන්ගේ චිත්ත සංතානයන් ලෝභ දේශ මොහයන් පෝෂණය කරගෙන ඒමත් ඔහුට පරලෝක තීරණය වුණ ගොමිනි සත්කම අහිමි කරගන්න ලබනවා. දුක්ගති නිරය ප්‍රේත තිරිසන් ආදී උත්පත්තියකට පාර තියෙනවා කියලා. පින්වත්තුන් කියලා කියන්නේ පිනින් උපන් නිසා. පිනින් උපන් නිසා තවදුරටත් පුණ්‍යවන්ත වී සෞභාග්‍යවන්ත වෙලා තමයි ජීවිතෙන් සමුගන්තව. එහෙම වෙන්න නම් දැස්සක් බුද්ධලේක් වශයෙන් සමාධිය ක්‍රියා කරන්න. පින්වන්ත උපන් නිසා දරිද්‍රතාවය නිසා හෝ එකස් ඇති පුද්ගලයෙකුගේ අවාදාන සාසනා ලැබීම නිසා හෝ අන්ධයෙකුගේ අවාදාන සාසනා ලැබීම නිසා හෝ ඒ පැතිවලට යනවා නම් ඒ යන ගමන්වලදී ඔවුන් පින් නැතුව ඉපදිලා පින් නැති කරගෙන මේ සසර ගමන තව ටිකක් දික් කරගන්නවා. ජීවන ගමන මහ විනාශයක් මගින් නිමා කරගන්න ලබනවා. මේ සමාධිය ඕනෑ තරම් මේවාට උදාහරණ තිබෙනවා. ඒ අර එකස් පැත්තන් සහ අන්දයින් කළ ක්‍රියා. නමුත් සමාජයට 100%ක් ඒ මගේ යනවායි කියලා අප එහෙම කියන්නේ. මේ දැසක් ඇතුළ ජීවත් වෙන පින්නුත්න් අපට සමාජය හමු වෙනවා. ඔවුන් පිළිබඳ අර වගේ වාර්තා යන්නේ නැහැ ප්‍රවෘත්ති වාර්තා. එනිසා අපට අවශ්‍ය වෙන්නේ එබඳු ජීවිතයක් ගත කරමින් සැනසෙල්ලක් අරුණ විට ඒකට වාර්තාවක් හෝ ප්‍රසිද්ධියක් අවශ්‍ය නැහැ. බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීම් වල තවත් කරුණක් තියෙනවා මම දෙකට බලන්න. ධාතුසෝ වික්කවේ සත්තා සංසම්බති සමෙන්ති. මේ බුදුරජාණන් වහන්සේ දුත සිද්ධියක් මොල් කොටගෙන සමාජයට දීවා දුන්නා වූ ආවාදයක්. කොහොමද ඒක තියෙන්නේ? උන්වහන්සේ දකිනවා සක්මන් කරමින් ඉන්න විට බිරුදත්ත හාමුදුරු සමග පිරිසක් ඉන්නවා. මුගලන් හාමුදුරු සමග පිරිසක් ඉන්නවා. සැරියුත් හාමුදුරු සමග පිරිසක් ඉන්නවා. ආනන්ද හාමුදුරු සමග පිරිසක් ඉන්නවා. මහාපස්සේ භාවනාව සමග පිරිසක් ඉන්නවා කියන එකේ තේරුම උන්වහන්සේලා අනුගමනය කරනවා අනුසරණය කරනවා කියන එක. මේ දැකපු කාරණේ උන්වහන්සේ සමාජයට තවසාව දාලේ. හීනාදිමුත්තිකා සත්තා හීනාදිමුත්තිකේ සබ්දින් සංසන්දති සමෙන්ති. පහත් අදහස් ඇති අය සමග ගැලපෙනවා සම්බන්ධ වෙනවා. කල්යාණාදිමුත්තිකා සත්තා කල්යාණාදිමුත්තිකේ සද්දින් සංසන්දිත කමින්ති. කුණුවලට කුණු එක තේනවා කියලා පැහැදිලි කරන ලබනවා. යහපත් අදහස් ඇති අය යහපත් අදහස් ඇති අය සමග ගැළපෙනවා එකතු වෙනවා කියලා කියනවා. කාන්දමට ලෝහ කුඩු ඇදෙනවා වගේ මේ සාංසාරිකව මෙමුත් ප්‍රතිලක්ෂණ ඇතු උපදිනවම බාහිරින් දකින්කොට අන්න අර පහත් අදහස් ඇති අය පහත් අදහස් ඇතිවන් වේතරන් ලබනවා. මෙන්න නැස්සා කවදාවත් සමන් පිච්ච මලට යන්නේ නැහැ කියලා කියන්නේ ඌට අදාළ දෙයක් තියෙනවා. මේකදී බුදුන් වහන්සේ වදාලා ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් තග්ගෝ සරීත් හාමුදුරුවෝ එක්ක ඉර්ධිමතුන් ඉර්ධිය තග්ගෝ මුගලන් හාමුදුරුවෝත් එක්ක ධර්මයේ ධාරණ භාණ්ඩාගාරික දුර නැත්තම් පහදම් කරන අය ආනන්ද හාමුදුරුවෝත් එක්ක පාපී භික්ෂූන් දෙවදත්තත් එක්ක. මේ නිසා මෙන්න මේ සමාජයේ දරුවෙක් සමාජයේ ගත වෙන විට ඒ දරුවාට ඇසුරු කරන් ලැබෙන පෙන් ආශ්‍රයෙන් ඔවුන් ආකර්ෂණීය කර ගන්නට බොරුවලොලුත් තියෙන පුළුවන්. සැබෑ මං පෙන්වීමුත් තියෙන පුළුවන්. නමුත් ඔහුට තියෙන අදුරදස්සි භාවය නිසා මේක බොරුවලක් කියලා තේරෙන්නේ නැහැ. වැටුනහම තමයි තේරෙන්නේ. ඒ නිසා මේ උපමාවෙන් පැහැදිලි කරලා තියෙන කාරණේ තේරුම් අරගන්නවා. හැම සත්වෙත් තුළම සසර ගමනේ කරගෙන ආවා වූ දුරාචාර ලක්ෂණ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒවා මතුවෙන්නට මේ හේතු තියෙන්න පුළුවන්. එතකොට ඔවුන් ඒකට ඇදී යනවා. තහනට ඇඳී යන පළඟැටියාමේ පළඟැටියට තහන හරි සුන්දරයි ලස්සනයි. ඉන්සව් එකට යනවා. නමුත් ඌට නුවණක් නැහැ. ඒකට ගියාම පිච්චලා නැරෙනවායි කියන්නේ. මෙන්න මේ නිසා ජීවත් වීමේදී මේ සදාචාරයේ යහපත අමතකපත අර තියෙන එකස්සති කෙනෙක්සේ සහ දේශමාන්දුයින්සේ හෝ උන් පවිතසබොස් තමන් මෙලොව සහ පරලොව දෙකම වනසා ගන්නවාද? මෙලෝ යහපත් කරගන්න විහිල්ලා වැරදි ආකාරයෙන් ජීවත් වෙලා පරලෝ වනසා ගන්නවාද? කින මේ මං දෙක මේ සමාජයේ පවතිනවා. ඒවට උපදෙස් සම්බ වෙනවා. ඒවට සමහර රැකවරණක් සම්බ වෙනවා. නමුත් තමන්ගේ වගකීම තමන්ට පවරන ධර්මයක හිමිකරුවන් වන අපි මෙසේ කෙටි කාලීනව දුර්භික නොබලා කටයුතු කරන්නට ගොස් සංසාර ගමන සංසාර ජීවිතය නිවීමෙන් කෙලවර කර ගැනීම වෙනුවට අපාගත වීමෙන් කෙලවර කර ගන්නවද කියන එක ගැන නැවතත් හිතන්න වෙනවා. මේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ වදාරපු තවත් සූත්‍රයක් මම ඔබට අද දක්වන්න කැමතියි. මේකට කියන්නේ චිග්ගල සූත්‍රය කියලා. චිද්‍රය කියන්නේ සිදුර කියන එක. චිග්ගල කියන්නේ තිබුණා. චිග්ගල කියන්නේ වේගසේ තියෙන සිදුරට. යමෙක් කරන වේගසක් වතුරට දානවායි කියලා කියන සාගරයට. සතර දිශාවෙන් හමන සුළඟින් සහ රැලි වලින් මේ වේගස පෙරලෙමින් එන්නේ අපි යනවායි කියලා කියනවා. එසේ තිබියදී වසර 100කට වතාවක් වතුර යට පිස්කස් බෑවෙක් ගතිනවායි කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ විමසා ධර්ම ලබනවා. අනේ වසර 100කට වතාවක් උද්ද එන කැස්බෑ වගේ හිස මේ වීසිදුරෙන් ඇතුළු කරන්ට ඉඩපඩ ලැබෙයිද නැද්ද? වෙන්න පුළුවන් බැරිද? ස්වාමීන් ඒ විය නොහැකි කියලා තමයි වික්ෂුන් වහන්සේලා උත්තර දෙන්නේ. බුදුරජාණන් වහන්සේ එතන පැහැදිලි කරනවා. ස්වාමී පැහැදිලි කරන්න හදන සිංහල සූත්‍රයේ ඒ විය හැකි අවුකට අපාගත වූවෝ ආපසු මිනිසක් බව ලබනවා කියන එක ඊටත් ලබඩා දුර්ලභයි කියන එක. මොකද මේ කල්යාණ මිත්‍ර සේවනයක් ඇසුරෙන් ප්‍රඥාව දිනන්නේ. ඒ තිරසන් ගතෝ ගියාට කවදාවත් මේක හැම වෙන්නේ වුන් තේතන අපායක් වශයෙන් තේරෙන්නේ වුන් මේකට ප්‍රිය කරනවා. අපි දන්නවා නොමිහින් තිබුණ නොගියා වුණාට බන්ධනාගාරයේ කියලා දෙකට යන අපායක් නැත්නම් අපරිසිතන කරදර ගොඩක් කියලා. තෙන්සා ඉතින් ප්‍රියන්න නෙමෙයි නොයන්තන එකම තියෙන්නේ. අන්‍ය වගේ මිනිසා යන්නට අකමැති වේතු. යන්නට පාර සදාගත යුතු නැති තැනක් තමයි මේ බුද්ධංශය වදාරන්නේ. කොහොමද යන්නේ? යන්නේ කොහොමද? අපි විසින් සඳහන් කළ පරිදි දැස් අන්ධව කටයුතු කළත් හෝ එකස් අන්ධව කටයුතු කළත් ජීවත් වීමේදී ධනෝපායන මාර්ගයේ අන්නයට කරදරයක් හිරිහැරයක් නැති වෙන්න ඕන ඒ ප්‍රකගන්ත දිනු කරගන්න තරම් ශක්තියක් තියෙන්න ඕන. ජීවත් වීමේදී ඒ ධනෝපායන මාර්ගයේ තමන්ගේ චිත්තසංතානයේදී ලෝභය ද්වේෂයෙන් මෝහය පෝෂණය නොකරන ඒ උපයාස ප්‍රයාගන්න ධනේ අන්නයිගේ යහපත සඳහා ප්‍රදන්නට පුළුවන්. ක්‍රමයක් සකස් කරගන්නට විචක්කුපන අක්කාතු සෙත්තෝ පුරුෂ පුද්ගලෝ ධම්මලබ්බෙහි භෝගෙහි උත්තානාදි කතං ධනං අන්න කියනවා බුදුන් වහන්සේ. මේ දෙතන ඇති පුද්ගලයා ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් කියලා කියනවා. දෙහමින් ලබා ගත්තා වූ භෝගයක් නැත්නම් ඒ ජීවයෙන් ලබා ගත්ත දෙයක් නැත්නම් ඒ අන් අයගේ යහපත සඳහා යොදනවායි කියලා කියනවා. දදාති සෙත්ත සංකප්ප අන්න එකක් තේක පරිත්‍යාග කරන ලබනවා. අව්‍යග්ග මනසෝ නරෝ උපේති බද්ධ සංකානේ තානං යත්ත ගන්ත්වාන නුගත් දන්ත්වා නසෝකති. අන්න එහෙම දෙඹුදු කටයුතු කරන පුද්ගලයා විහන්්‍යති කියන තැනක් නෙමෙයි දෙන්නන්නේ. පෙන්වනු ලබන්නේ අන්න අර වගේ ඒ කටයුතු කිරීම තුළ ඔහු දම් තැනකට යනවා නම් මෙලවින් සිත සෝක වේකපත් වෙන්න තියෙන තැනකට යන්නේ නැහැ කියලා පෙන්වනවා. එමනම් අපි තේරුම් ගන්නට වෙනවා තමා එකසත්තක් හෝ අන්දේක් නොවිය යුතුයි. දරුවන්ට මඟ පෙන්වන මව හෝ පියා දරුවන් එකස්සත්තන් හෝ අන්ධයන්ව කළ යුතුයි. දරුවන්ට අධ්‍යාපන දෙන ආචාර්ය මණ්ඩලයේ දරුවන් එකස්සත්තන් හෝ අන්ධයින්ව කළ යුතුයි. ඔවුන් සියල්ලට අනුශාසනය කරන්නා වූ පූජ්‍ය පක්ෂය ඔවුන්ට අනුශාසනා කිරීමේදී එකස්සත්තන් සහ අන්ධයින් දිවින ආකාරය අනුශාසනා නොකළ යුතුයි. මෙන්න මේ පදනමෙන් පිහිටා තමයි යම් තිනෙක් යම් පිරිසක් යම් අය විසුරාව සූද දුරාචාරය වැනි දේවල් අලුතෙන් ඇති කරන්න නීතිගත කරන්න යනවා නම් දෙහිව දෙවතාවක් හිතන්න නැතුව ඔවුන් කවුරුන් දැයි හිතන්න නැතුව එයින් සිදුවන්නේ රටකාය හපතක් එයින් සිදුවන්නේ හැදෙන සරකෘතා හපතක් ඔවුන් යන්නේ දුකතිගාමී තැනට පාර ඔවුන් එකස් සැත්තන් බවට පත් වෙනවා. ඒ නිසායි ඒ මාර්ගයන්ට අනුමැතිය දෙන්නට බුදු සමය වටහාගෙන මේ සමාජයට අවදාන ශාසනා දෙන පෙර ගමන් යන උත්තමින් වශයෙන් සිටින්නා වූ අපේ සංඝ පීත්‍රෝන් වහන්සේලා කවදාවත් සිබඳු දේවල්ට අනුමැති දෙන්න බැරි. අපි අවුරුදු 50කින් 60කින් ඉවර වෙලා යන පිරිසක් නෙවෙයි. අපි අවුරුදු 1000 ICF පිස්තලෙකින් ඉතිහාසයක් ඔස්සේ ආගමනක් තියනයි. වෙනදාට වඩා මාධ්‍ය ප්‍රබල නිසා අපට යම් යම් ආකාරයේ දුරාචාරයන් පරිහානි ලක්ෂණ පෙනෙනවා වගේ පෙනුනා වුණා. ඒ කාලපතරයක් අපි හිතන්නේ. බහුතරයක් මම හිතන්නේ මේව අනුමත කරන්නේ පිළි කරන්නේ. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ සතක් දියුම් කරනවායි කියලා. ආර්ථිකම දියුමයි කරනවායි කියලා. අපායක දේවල් විවෘත කරන්නේ නෙවෙයි. ශාරීරික මානසික වශයෙන් පීඩාවට පත් වෙලා දුකටිලාවෙන් පත් වෙලා සියුම් නැසා ගන්නවා වෙඩි තබා ගන්නවා මානසික රෝගීන් නැති කරගන්න නෙවෙයි ආර්ථික වශයෙන් මගේ අධ්‍යාත්මික වශයෙන් සැනසෙන්නේ ඉන්න පුළුවන් සැනසෙලින් දා ගන්න පුළුවන් වයස්සකට නතුව මරණයට පත් වෙන්න පුළුවන් කල දේවල් සිතා කරලා අනේ ඉදඳු පුද්ගලයන් තමයි ආගමක් තුළින් හැදින්වෙන්නේ අපි මේ කතා කළ කරුණ පුද්ගල ස්වභාවය මත සිදුවන දෙයක් මත තියාගන්න. මේ ලෝකෝත්තර කරුණක් කතා වෙන්නේ. නමුත් මේ ලෝකෝත්තර කරුණට යන්නට මේ දැස්සති බුද්ධලින් බවටපත් නොවි කවදාවත් බැහැ. මොකද දැස්සති පුද්ගලයේ කියන තැනට යමෙක් හංගර වෙනවා නම් ඔහු රටේ නීතිය පිළිගන්න ආගම් වලින් පෙන්වා තියෙන දුරාචාරය ප්‍රතික්ෂේප කරන තවත් විසින් කියන සිල්වත් පුද්ගලලා ඉන්නවා. සිල්වත් කියන කෙනෙක් කියන්නේ සුදුසුකම් ඉන්නවා කියන එක නෙමෙයි. සිල්වත් කියන කෙනෙක් කියන්නේ ශික්ෂා පදතිය ඔසව ඉන්නවා කියන එක නෙමෙයි. සාවඥාන වංශ. අතන වැරදි සහ නිවැරදි දෙය තේරුම් අරගෙන කවුරු කොහොම කිව්වත් මට වැරද්ද නම් නෙපා. මට මගේ ආත්ම කවුරු ඊට වඩා වටිනවා. කෙන හැඟීමෙන් යුක්තව යහපත කරා යහපත් දේවල්ම කරන්ට පෙළවෙන්න තරම් ඔවුන්ගේ නෝන සංසාරික දියුණුව. මේ නිසා අපි තේරුම් ගන්න ඕන කාරණේ එතනදී යම් යම් අදුපාදුකම් දුර්වලකම් දරුවන් අතර තිබුණත් ඔවුන්ට නිවැරදි මඟ පෙන්වා දීමක් කියලා අර දුර්වලකම් අත්හැරගම ඔවුන් යහපත් දේවල් ඇසුර කරන පිරිසක් බවට පත් කරන්නට මඟ පෙන්වන්න ඕන අපි. ඒ මඟ පෙන්වීම තුළින් ඔවුන් මෙලව සහ තමන්ට සහ අනුන්ට අපි හැමදාම සොනස්සන් දැසෙන්න දැසම තෙමෙන පුද්ගලයන් බවට පත් වීම තුළ සකන් තියුම වෙනවා. ඒ වගේම පුද්ගලය අභිවෘත කෙනෙක් වෙනවා. අන්නේ දෙවෙනි සමාජයකට එතනින් එහාට තවත් බුදුරජාණන් වහන්සේ වදාළ සියලු සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්මය කියලා පැහැදිලි කරන දහමක් තේරුම් ගන්න තියෙනවා. මොකද ඔය කියන සාවඥාන වජ්‍ය තේරුම් අරගෙන දැස තෙමෙන පුද්ගලයෙක් වුණත් ඔහුගේ තරලෝ යහපත් වෙනවා යහපත් වෙනකට යනවා කියන වචන තමයි මේක තුළ අපි විග්‍රහ කළේ තව විග්‍රහයක් තියෙනවා කරන්ට ඒකට කාලේ මම යකට. පුද්ගලයෙක් වශයෙන් ගත්තල මෙසේ දැස පෙනුනා වුණත් ඒ පුද්ගලයෙක් වශයෙන් තාම තණ්හා දාස බවෙන් නිවීම සඳහා තවදුරටත් අපට අපේ නුවණ සිහිව ගන්නවන්ත වෙනවා. ඒ මෙහෙවීමේදී අන්න අපට මේ දස වස්තුක සම්මාදිට්ඨිය සික්මීම තුළ ලබන්න පුළුවන් මෙතමයි ආරි සම්මාදිට්ඨිය කියලා තවත් එකක් තියෙනවා. ඒ සම්මාදිට්ඨිය තුළ තමයි අපිට මේ සංහා දාස භාවයෙන් නිදින්නට පුළුවන් කියන එක පිළිබඳව ස්ථාන ශාස්ත්‍රණ ආසන්න ලැබෙයි. ඒ තුළ අර්ගාතාවල සඳහන් කළ පරිදි පිළිබඳු දැස ඉදඳු තත්ත්වයක් දක්වා දීම කරගත්තොත්ින් කවදාවත් ආපහු දුකටපත් වෙන්නේ නැනකට යන්න පුළුවන් මං පිට යනවා කියන වචනේ වැරදි සමහර විට. නමුත් දුකින් අත මිදීමේ මානසික දුක සමය තුළ පවතින බව සහ ඒවා වටහා ගන්නට ඔබට ප්‍රඥාව ලබා ගන්න පුළුවන්. ඉසේ යහපතෙන් යහපතට හේවත් අඳුරෙන් එළියටත් එළියෙන් එළියටත් යන මිනිසුන් බවට පත් වෙන්නට ඔබ සෑම දිනක් මේ ධර්මානුශාසනාව උපයෝගී වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමි. ධර්මානුශාසනාව මෙතනින් සමාප්ත කරනු ලබනවා. සෑම දිනකටම තෙරුවන් සරණයි.